පක්ෂයට බර ඇද්ද කාන්තාවක් හැටියට ඒ ඇගීමත් මාතුල විශ්වාසය පූර්ණ විශ්වාසය තබමි. විශේෂ මගමැති කාර්යාලයේ නියෝජ්‍ය කාර්ය ප්‍රධානි හැටියට ඒ තනතුරු ලබා දීමත් අගමැතිතුමාගේ මාධ්‍ය ප්‍රකාශක හැටියට ඒ තනතුරු ලබා දීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. මගේ පූර්ණ අවධානය සහ ඒ වගේම ඒ තබාපු විශ්වාසය ආකාරයෙන්ම කටයුතු කරමින් පාර්ලිමේන්තුවේ යන්න අවශ්‍ය නැහැ ඒ කාර්ය බාරීෂ්ඨ කරන්න මට මං සතුටට පතෙනවා. ඒ වගේම මට ඉල්ලීමක් තිබ්බ බොහෝ තැන් වලින් පෞද්ගලිකාංශයෙන්, ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර අන්තර්ජාතික සංවිධාන වලින්, මැලේසියාවෙන් විවිධ රටවල් වලින් පවා මට විවිධ ආයතන වලට සේවය කිරීමට අවශ්‍ය කරන පසුබිම සකස් කර දෙන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වුණා. කාන්තා සහ දරුවන් සම්බන්ධයෙන් ඒ ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ සියල්ලක් මගමැති කාර්යාලයේ සිට කිරීමට මම අවස්ථාවක් කරගන්නවා කියන එක මම අවශ්‍යද කියන්නේ.